අති ගෞරවනීය නාග ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහ සංඝරත්න අවස්ථාවේ සැනවත් වාසනාවන්ත පිනතුනි ලස්සනී ස්වාමීන් වහන්සේලාගේ ස්වාමීන් වහන්සේලා ඩයරෙක්ටර්ස් විශේෂ ආරම්භ කිහිපයක් ඉදිරි කරගෙන සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනාවයි අද මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ ධම්මපීඨ පඬිතුක හාමුදුර මතක් කළ පරිදි විශේෂ ආරම්භ දෙකක් ඇතුවයි අද මේ එකම මේ විදිහට සංවිධානය කරන්නේ. ඒක අරණක් තමයි ලබන සතිය දෙවනිදා තමන්ගේ ජීවන මාගේ 94 වෙනි උපන්දිනය සමරන අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේට අවස්ථරයි අහංගම ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද පිණිසයි මේ පින්කම විශේෂයෙන්ම පැවැත්වෙන්නේ. ඒ පින්කම සඳහා දේශකයන් වහන්සේ විදිහට අපි තෝරාගත්තේ තවත් සුවිශේෂී ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ තමයි අද සැප්තැම්බර් 29 වෙනිදා උපන්දිනය සමරන අපේ ගෞරවනීය පාරිපාලක පියනන්ද නායක ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතන්නේ මේ කරුණු දෙකම එක විදිහට සම්බන්ධ කරගන්න ලැබීම අපේ භාග්‍යය. විශේෂයෙන්ම ධම්මපීඨ හාමුදුරුවෝ බොහොම හිතල බලලා කල්පනා කරලා මේ පින්කම මේ විදිහට සංවිධානය කළේ. තිනතුනි මේ ශාස්ත්‍රයේ තියෙන චාරිත්‍රාචර වැඩි කියම් දෙදීම කියන එක ඒකට පාලි කියන්නේ බුද්ධ අපචායනී කියලා. වැඩි කියම් දෙදීම කියන එක අපරිහානීය ධර්මයක් විදිහට මංගල කාරණයක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. සමාජයක් දිනුවෙන්න, රටක් දිනුවෙන්න, යම් සංවිධානයක් දිනුවෙන්න හේතු වෙන කර්ම අතරින් වැඩිහිටියන් දෙදීම ඊටම සුවිශේෂී කාරණයක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ශාසනික වශයෙන් ගතතින් මේ සම්බුත් සසුන තුල වෙනතුනි කොයිතරම් දක්ෂතා තිබුණත්, කොයිතරම් ඥාන තිබුණත් ආධ්‍යාත්මිකව කොයිතරම් ඉදිරියට ගියත් ශාසනයේ තියෙන ලක්ෂණයක් තමයි වැඩිහිටියන්ට ගරු කරනවා. ඇතැම් විට අවුරුදු 7 රහතන් වහන්සේ අවුරුදු 8 ඉන්න පුතා ගැන හාමුදුරට වඳිනවා. ඒක තමයි ශාසනික ක්‍රමය. මොකද ඒ ශාසනික පැවැත්ම යහපත් වුණොත් තමයි මේ සමාජයක් විදිහට මේක ඉදිරියට යන්නේ. ආධ්‍යාත්මික වශයෙන් තමන්ට මානසිකව දියුණු වෙන අවස්ථාවක් තිබුණත් සමාජ සම්මත ක්‍රමය බුදුහාඳුරු නිතරම අගය කළා. ඉතින් එහෙම කරන්නේ ඒ ස්වාමීන් වහන්සේලා හෝ වැඩිහිටියෙක් අපි පුදනකොට අපිට හිතෙන්නේ ඒ පෝජනීයත්වයට ලක්වන කෙනායි ගරුත්වයට පත් වෙන්නේ කියලා. ඒකත් සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා පින්නතුනි ඒ පූජාව කරනු ලබන කෙනාට ඒ ගුණය තමයි එතනදිස් මතුවේ. ඇතැම් වෙලේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අහවලට වඳින්නේ මොකද කියලානේ. සමහර අකමැත්තෙන් වඳින අවස්ථාවක් තියෙනනේ. මට වඩා බාලයි එහෙම කියලා. සමහර එහෙම අපිට හිතෙන වෙලාවලුත් තියෙන සමහර අය දිහා බලනවා මේක පේනවා. නමුත් පින්නතුනි වඳිනකොට ඔබ මතක තියාගන්න වැඳුම් ලබන කෙනාට වඩා වඳින ඔබේ ගුණයයි ස්මතු වෙන්නේ තින්දි. ඔබයි එතින්දි ජයග්‍රහණය කරන්නේ. ඔබේ මාන්‍යය අඩු වෙන්නේ, ඔබේ ගුණයයි වැඩි වෙන්නේ. ඉතින් ශාසනික වශයෙන් ගත්ත තින් විශේෂන ස්වාමීන් වහන්සේලා අතරේ අතීතයේ පටන් මේ ලක්ෂණය තිබුණා. මේ සම්බුද්ධ ශාසනයේ හිටිය ධර්මසේනාධිපතියන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ තමයි සරුවත් හාමුදුරුවෝ. ඒ සරුවත් හාමුදුරුවෝ ධර්ම සභාවේ වාඩි වෙලා ඉන්නකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒ ධර්ම සභාවේ ඉන්නවා නම් සරුවත් හාමුදුරුවෝ ඉස්සරහා ඉන්නේ. හැබැයි කිසි විදිහක කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට පිටුපාන්න නැහැලු. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට පැත්තට හැරෙන තමයි නිතරම වාඩි වෙලා ඉන්නේ. නිතරම බලනවා තමන්ට වැඩිමල් හාමුදුරුවෝ ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ පමණක් ප්‍රඥාදී දෙවෙනි වෙච්ච ධර්මසේනාධිපති සරුවත් හාමුදුරුවෝ කටයුතු කළ තියෙන හිමයි. ඒ විතරක් නෙවෙයි සරුවත් හාමුදුරුවන්ට මුලින්ම තහම කියලා දීපු අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා සරුවත් හාමුදුරුවෝ හැමදාම බලනවා. බලලා ඒ අස්සජි හාමුදුරුවෝ ඉන්න පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සරුවත් හාමුදුරුවෝ සැකවිලා තියෙන්නේ. දැන් අපි නිවෙනකොට අපිත් බලන පැත්තක් තියෙනවනේ. අපි බලන්නේ බස් නාහිරන වෙන පැත්ත මොකද කියලානේ. අපි හුඟා ප්‍රඥාන්තය කියලා අපි හිතන්නේ නේ. නමුත් සරුවත් හාමුදුරුවෝ නමනේ බස් නාහිර පැත්තේ අස්සජි හාමුදුරුවෝ හිටියා. ඒ පැත්තට හිස දාලා තමයි මහා ප්‍රඥ සරුවත් හාමුදුරුවෝ සැතපුනේ. ඉතින් මෙන්න මේ වගේ ගුණයන් තුලින් අපට ප්‍රකට වෙන්නේ මොකද්ද පිළිතුරේ බුදුහාමුදුරේ දේශනා කරනවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචයනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං කියලා. ඒක තේරුම තමයි යම් කෙනෙක් වැඩි හිටියන්ට නිතරම ගරු සැලකියද වෙන්නවා නම් ඒ වන්දනාමාන කරන කෙනාට ආයුෂය වර්ණය සැපේ බලය ලැබෙනවා කියලා. මෙන්න මේක සුවිශේෂී ආනිසංස මේ ජීවිත කාලෙම ලැබෙනවා. ඉතින් මේ වැඩි කියන්න අපි ගරු කරනකොට ඊයගේ ආශිර්වාදය අපට ලැබෙනවා. තමන්ගේ ගෙදරක වුණත් තමන්ට වඩා වයසින් වැඩි නම් ඇත්තම අපි ගරු කරන්න ඕනේ. පන්සල්ලක් එහෙමයි. ඇතැම් විට තමන්ට වඩා විනාඩියකට දෙහෙකට ඉස්සෙල පැවිදිච්ච කෙනාට බාලකෙනා වඳිනවා. ඒක තමයි චාරිත්‍රය. ඒ පන්සල්වල ඉඳන් පටන් ගත්ත මේ චාරිත්‍රයෙන් පේන තුනේ ලොකු ගුණයක් ඉස්මතු වෙනවා, ලොකු පිනක් වැඩෙනවා. ඉතින් අද අපි විශේෂයෙන් මේ ගුණ සිහිපත් කරන අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 94ක් වයසයි. ඉතින් අපි හරිම වාසනාවන්තයි අපි හැම දෙනෙක්ම මේ වගේ වියපත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නට, උන්වහන්සේට ගරු සැලකිලි දක්වන්නට, දානය පූජා කරන්නට ලැබිච්ච ඔබ හැම දෙනෙක්ම භාග්‍ය සම්පන්නයි කියලා හිතන්න. ඉතින් උන්වහන්සේගෙන් බොහෝ දෙනෙකුට ලොකු යහපතක් වුණා. ඉතින් ඒක අපි මේ වෙලාවේ අගය කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය අවසරයි වාසල කියන නායක ස්වාමීන් වහන්සේ ඇමරිකා එක්සත් ජනාධිපති වැඩම කළේ අපේ මේ නායක ආදු වැඩම කරන කලින්. මම හිතන්නේ 1970 දශකයේ උන්වහන්සේ වැඩියේ දැන් අවුරුදු 40කට වඩා දී කාලයක් උන්වහන්සේ මේ රටේ වැඩ සිටින් බොහෝ ස්වාමීන් වහන්සේලාට උදව් උපකාර කළා. ඒ වගේම මේ විහාරස්ථානයේ ආරම්භ කාලේ අපේ අන්සරේම ආමතුරු කෙනෙක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපට නිතරම ආශිර්වාද කරනවා මේ කටයුතු කිරීම ගැන. ඒ වගේම උන්වහන්සේ නිතරම අනිත් ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු පෙන්වලා දෙනවා. වරදක් වුණාම කරුණාවෙන් පෙරලා දීලා ඒව හදාගන්න බලනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැයේ හොඳ ගති ගුණයක් තියනවා නම් ඒක අගය කරලා ඒකට ප්‍රශංසා කරනවා. ඉතින් ඒ වගේ බොහෝ ගුණයන් යුක්ත ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම මේ ඇමරිකාවට බුදුදහම හඳුනා දී මුල් කාලේ සමහර අයට ඊට අදාළ චාරිත්‍ර වාදිත්‍ර බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. අන්න ඒ මුල්ම කාලයේ ඒ චාරිත්‍ර වාදිත්‍ර බෞද්ධ සමාජයට හඳුනලා දීලා ස්වාමීන් වහන්සේලාට ගෞරවාන්විත විදියට මේ රටේ ධර්ම ප්‍රචාර කටයුතු කරන්නට මූලික පදනම දාපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ගෞරවනීය අපේ කියනන්ද නායක හඳුනන වහන්සේ. ඒ නිසා අපි මෑත කාලයක් වහැදියට උන්වහන්සේට ණයගැති අපි නිතරම හදවතින් උන්වහන්සේට ආශිර්වාද කරනවා, කෘතඥතාවය දක්වනවා. ඒ උන්වහන්සේගේ කැපවීම නිසා තමයි අද අපි ඉන්න අපට පහසුවෙන් ධර්ම ප්‍රචාර කටයුතු කරගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ආශිර්වාද කරන ගමන් දැන් මේ අවස්ථාවේදී මේ බුද්ධ පූජා පවත්වලා උන්වහන්සේලා දෙනමට ආශිර්වාද කරනවා. ඒ වගේම අද දායකත්වයෙන් දරන ඔබ හැම දෙනාටම ඔබේ දරුවන්ට අපි ආශිර්වාද කරනවා. The members of the Mahasangha, friends in Dhamma, now we are going to offer these items to the Supreme Buddha and contemplating his noble qualities. Especially today, we are going to celebrate two birthdays. Bante Ahangama Dhammaramanaya Thera's birthday and Bante Valpola Piyananda Thera's birthday. By the power of these merits, we wish them a happy new happy birthday and we wish them have longevity, good health and good complexion by the power of these meritorious deeds. Buddha says, when we respect elders, as the result of respecting elders, we receive four benefits in this immediate life. Ayu, vanno, sukham, balam. Ayu means longevity, vanna means good complexion, sukha means happiness, and bala means strength. When we worship, respect elders, we can receive these benefits in this life. And also when we respect them, they bless us too. That is also very important. And also when we associate with elders, we can receive their advice. They are good examples for our lives. That is why we always respect elders, we worship them, and also we take care of our elders. That is a very special, meritorious act and a custom as well in Buddhism. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ දහම අනුව වැඩිහිටියන් අපි ඇසුරු කරනකොට වැඩිහිටියන් අපි ගරු කරනකොට අපට සුවිශේෂී ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි ඒ වැඩිහිටියන්ගේ ජීවිතවලින් අපට අත්දැකීම් අපේ ජීවිතයට අත්දැකීම් කරගන්න පුළුවන් අපට. මේක තමයි පින්තුනි වටිනාම දේ. ඔබහාලයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒහි බික්කු භාවයෙන් හැවිදි උප සම්බදව දෙනකොට අවුරුදු 7 ස්වාමීන් වහන්සේ කෙනෙක් කුට වුණා. ඒහි බික්කු භාවයේ බුදුහාමුදුරුවෝ දසුන් මත දිගු කළා. එව මහණ කියලා ආශිර්වාද කරනකොට ඒ අවුරුදු 7 ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නේ අවුරුදු 60ක පරිණත කෙනෙක් වගේ. ඒ කියන්නේ කායික වෙනස් වෙන්නේ ස්පිරිටුවල් ඒජ් එක වැඩි වෙනවා. ෆිසිකල් ඒජ් එක නෙවෙයි තියෙන්නේ වැඩි වෙන්නේ ස්පිරිටුවල් ඒජ් එක. ඒ කියන්නේ අවුරුදු 60ක පරිණත භාවයක කෙනෙක් වගේ තමයි ඉදිරියට එන්නේ. අවුරුදු 60 කියන්නේ කොහොමද කියනතුනි අපි විස්රාම යන කාලය. අවුරුදු 60 වෙනකොට උඹා කලබල ගතිය අඩු වෙලා, උඹා තැම්පත් වෙලා බොහොම සංවර දින කාලයක් නේ. අන්නේ වගේ තමයි වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි ඇසුරු කරනකොට අපට උන්වහන්සේලාගේ හොඳ ගති ගුණේ අවුරුදු ගානක් අධ්‍යයනය අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේලාට වැඩදුණු කෙනෙක් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ නායක හඳුරේ මම නිතරම කියනවා ඈ මට මේ වගේ දේවල් වැඩදුණු ඔයාලා ඒක කරන්න එපා කියලා. ඈ දැන් මම අනිත් වැඩ කරපුව තමයි දැන් මට මේ විපාක විඳින ලැබෙන්නේ කියලා මේ නායක හඳුරේ නිතරම කියනවා. ඒ නිසා අපි වැඩිහිටියන්ගේ හොඳ දේවල් ඉගෙන ගන්නවා වගේම නරක පාඩුත් අපි ඉගෙන ගන්නවා. ඇයි ඒ නරක දේවල් අපි නොකර ඉන්න ඉගෙන ගන්න. ඒ නිසා අපේ නායකව නිතරම අපිට කියන්නේ නොකර ඉන්න දේවල් තමයි කියන්නේ. ඉතින් ඒ වගේ වෙනතුනේ මේ ආස දෙකෙන් අපිට ආදර්ශ ගන්න පුළුවන් වැඩිහිටියන්ගෙන්. ඉතින් ඒකත් අපිට ලොකු භාගයක්. ඉතින් මේ වගේ රටකට ආවහම අඛණ්ඩව කාලයන් ජීවිතේ සාර්ථක කරගන්නවා කියන එක හාමුදුරු කෙනෙක් හැටියට ලෙහෙස දෙයක් නෙවෙයි. ඒක ලොකු අභියෝගයක්. විශාල සම්බාධක මැද තමයි හාමුදුරු කෙනෙක් ජීවිතයක් සාර්ථක කරගන්නේ. ඉතින් මම හිතන්නේ අපේ වල්පොල නායක හාමුදුරු හුඟක් මේක දන්නවා. ඉතින් ඒ සඳහා ලොකු පිනක් තියෙනට ඕන. දක්ෂතා, කුසලතා, උගත්කම් කීපට විතරක් හාමුදුරු කෙනෙකුට සාර්ථක වෙන්න බෑ කියනතුනි. ඊට පිටපස්සේ යන ලොකු පිනක් තියෙනට ඕන. අන්නේ පින තිබුවොත් තමයි අඛණ්ඩව මේ ශාසනික ප්‍රවෘත්තියේ මේ ප්‍රවාහය ඉදිරි යන්න පුළුවන්කම තියෙන්නේ. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේලා දෙනමම ඒ අතින් වා ජීවිතයේ ජයගත්තු ස්වාමීන් වහන්සේලා දෙනමක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. එනේ සමහන්සේලා දෙනගේ දෙනමගේම ගුණයන් අභ්‍යාගය කරලා දැන් මේ උතුම් සම්බුද්ධ පූජා පවත්වන්නට යන්නේ. Dear friends in Dhamma, now we are going to offer these items to the Supreme Buddha, contemplating on his noble qualities. When we offer something to the Supreme Buddha, we think his noble qualities. The Supreme Buddha developed his mind with compassion and wisdom to the maximum level. And also his all qualities can be included in 9 qualities. Such indeed the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, well-born, known of the world, incomparable trainer of persons to be tamed, the supreme creator of gods and men, enlightened and exalted. Contemplating on these noble qualities, now we are going to offer these items to the Supreme Buddha, the Gautama Samma Sambuddha and other Supreme Buddhas who were previous Buddhas from our Gautama Buddha. And these items, flowers, candles, rings, medicines, incense and all things are going to offer to the Supreme Buddha. By the power of this spiritual energy, may our elders, especially may our reverences, Bhante Angama Dhamma Lama Thera and Bhante Vankula Thiyananda Thera, live on with happiness, good health and good complexion. With that intention, let's offer the silence to the Supreme Buddha contemplating his spiritual qualities. Mm-hmm.